දානං සම්බද්ධ සාධකම්. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි, සදහවත් වාසනාවන්ත පින්තුනි, වතුකර මහත්මා ඇතුළු මේ පින්තුන් අද දින ඉතාම වටිනා කෘතවේදී පින්කම සිදු කරලා නිමාටපත් එක් අවස්ථාව. මීට සතියකට වගේ කලින් මිය ගිය ශ්‍රී ලංකාවේදී අභව ප්‍රාප්ත සෝමා වතුකල මහත්මිය ආදරණීය සොහොයුරිය වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුකමයි මේ සිදු කරන්නේ. ඉතින් අප දන්නවා අපත් එක්ක එකට ජීවත් වෙච්ච කෙනෙක් මිය ගියාට පස්සේ අපිට කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුකම තමයි දාන ආදී පින් දහම් සිදු කරගෙන අපේ සිතේ ඇති කර ගන්නා වූ ඒ පින් සිතිවිලි මියගේ ඥාතීන් අනුමෝදන් කරවීම පමණයි සිදු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් වතුකල මහත්මාට තමන්ගේ ආදරණීය සහෝදරිය ගැන කුඩා කාලේ පටන්ම ලොකු මතකයක් ඇති නේද? ඇතැම් විට අක්ක කෙනෙක් වුණාම බොහෝ විට මල්ලිලා බලාගන්නේ අම්ම කෙනෙක් වගේ නේද? ඉතින් ඒ වගේ සෙනෙහසෙන් කුඩා කාලේ පටන්ම ඉන්නේ ඇති. ඉතින් ඒ ආදරණීය අක්කා වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකමයි මේ සිදු කරන්නේ. මේ වගේ පින්කම් කළා පින් අනුමෝදන් කරනකොට ඒ අය මිය ගිහිල්ලා යම් කිසි තැනක පින් බලාපොරොත්තු වෙමින් සිටිනවා නම් මේ පින් සුවපත් වෙනවා. ඇත්තෙම අපි එක්කෙනෙක් වෙනුවෙන් පින් අනුමෝදන් කළත් මෙවැනි අවස්ථාවල අපි තාම ශ්‍රද්ධාවෙන් කැප වෙලා මෙවැනි දානයක් සිදු කරනවා නම් අපේ බොහෝ ඥාතීන් මෙවැනි අවස්ථාවලදී පින් අනුමෝදන් වෙනවා. ඇතැම් විට මේ ආත්ම භාවයේ අම්මල තාත්තල ඥාතීන් විතරක් නෙවෙයි, මීට කලින් ආත්ම භාවවල ඥාතීනොත් මේ වගේ වෙලාවට සම්බන්ධ වෙලා පින් අනුමෝදන් වෙන බව බෞද්ධ සාහිත්‍යයේ ධර්මයේ ඉතාම පැහැදිලිව දැක්වෙනවා. ඉතින් ආදරණීය සහෝදරයෙකුට විතරක් නෙවෙයි, තමන්ගේ ආදරණීය අම්මලට තාත්තලට, ඒ වගේම මේ අනිත් පින්දුන්ට, පරාක්‍රම මහත්මයාට, ඔබ හැම දෙනාටම කල්පනා කරන්න පුළුවන් ඔබේ සියලුම ඥාතීන් වෙනුවෙන් කරන්නා වූ පින්කමක් කියලා හිතලා බොහොම සතුටටපත් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දානං සබ්බත් සාධකං කියලා. දානයේ සියලුම අර්ථය සිද්ධ කළ දෙනවායි කියලා. දානය කියන අපේ සංකල්පව දේවල් පරිත්‍යාග කිරීම, අත්හැරීම. ඒක අපේ කාරණා දෙකකින් සිද්ධ කරනවා. එකක් තමයි පූජා බුද්ධියෙන් දන් දෙනවා. අනිත් එක අනුග්‍රහක බුද්ධියෙන් දෙනවා. මේක තමයි දානය දෙන ප්‍රධාන ක්‍රම දෙක. අනුග්‍රහක බුද්ධියෙන් කියන්නේ යම්කිසි දුගී මගේ යාචකාදීන්ට එයාගේ අවශ්‍යතාවය සලකාගෙන යම්කිසි පරිත්‍යාගයක් කිරීම. ඒකිනුත් පිනක් සිද්ධ වෙනවා. පූජා බුද්ධියෙන් කියන්නේ යම් කිසි කෙනෙකුගේ තියෙන ගුණය සලකාගෙන සීල ගුණය, ඒ වගේම තපෝ ගුණය, බුද්ධ ගුණය, මේ වගේ ගුණයක් සලකාගෙන දන් දීමට කියනවා පූජා බුද්ධියෙන් දන් දෙනවා කියලා. ඉතින් වඩාත්ම ආනිසංස සිද්ධවන්නේ මේ පූජා බුද්ධියෙන් දානයක් දෙන එක. බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කළා අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කියලා. ලෝකයාගේ උතුම්ම පින්කෙත පින් නැමැති බීජ වැපිරීමට තියෙන ඉහළම පුණ්‍යක් ශේස්ත්‍ර විදිහට සැලකුවේ මහා සංඝරත්නය. අපේ යමක් ඉමං බික්ඛං බික්ඛු සංඝස්ස දේම කියලා පූජා කරනකොට ඒක එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට දෙනමකට විතරක් නෙවෙයි, මේ ශාසනයේ හිටිය සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කරන පූජාවක් වෙනවා. එපමණක් නෙවෙයි, ඒ පූජාවට බුදුරජාණන් වහන්සේත් අයිති වෙනවා. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ ප්‍රජාපති ගෝතමියට සංඝේ ගෝතමී දේහි සංඝේ දින්නේ මමංච දින්නම් හෝති කියලා. ගෝතමී මේ සිවුර සංඝයාට පූජා කරන්න, සංඝයාට පූජා කරනකොට ඒක මටත් කරන පූජාවක් වෙනවා කියලා. ඉතින් ඔබ මේ ස්වාමීන් වහන්සේල වෙනුවෙන් පූජා කරපු දානය බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ සියලුම ස්වාමීන් වහන්සේලාට කරපු දානයක් කියලා හිතලා බොහොම සතුටටපත් වන්න. ඉතින් අපි බලමු මේ දානය අපේ සියලුම අර්ථ සිද්ධිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනම දානයක් දෙනකොට සියතින් දෙන්නට ඕන, මනාව සකස් කළ දෙන්නට ඕන, ගෞරවයෙන් දෙන්නට ඕන, නිතර නිතර දන් දෙන්නට ඕන, කර්මඵල අදහාගෙන දන් දෙන්නට ඕන. මෙන්න මේ කරුණ වලින් දානයක් දෙනකොට තමයි සැබෑ ලෙසම දානීය ආනිසංස වැඩි වෙන්නේ. ඉතින් ඔබ දානය පූජා කරනකොට බොහොම හොඳට සකසල එක දෙන්නේ නේද? ඊටාම පෝෂදායී ආහාර සොයා ගන්න අමාරු දුර්ලභ ආහාර තමයි තින් දීපනවනා සකස් කරලා දෙන්නේ නේද? බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව බොහොම කල්පනා කරලා බලලා ඉතින් ඒ ගැන හිතනකොට ඔබට හොඟ සතුටට පත් වෙන පුළුවන්. ඒ සියතින්ම දානය හොඳට පිළිවෙලට සකස් කළා මේ දෙන්නේ. ඉතින් මේ වගේ දානය දෙනකොට අපට ලැබෙන එක ආනිසංසයක් තමයි අපේ හිතේ තියෙන ලෝභ කන්ටිකෙන් ටික අඩු වෙනවා. ඉතින් දානයක් පූජා කිරීමෙන් අපි ලබන ප්‍රධානතම දේ තමයි මේක. ඇයි බුදුහාඳුරම මෙහෙම දේශනා කළේ? අපේ ජීවිතවල ලොකු අනතුරක් තියෙනවා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ ලෙඩවීම, මරණයට පත්වීම මේ වගේ දේවල් තමයි ලොකු අනතුරු විදිහට සලකන්නේ. දැන් අර්ජන්ට් කියා හැම තියෙන්නේ. හදිසි ලඩක් හැදුනහම කෙනෙක් එක්කන් යලා ඉක්මනට ප්‍රතිකාර කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සර්වතථා ඥාණයෙන් අවබෝධ කරගත්තා සැබෑ ඒජන්ට් කියා මොකද්ද කියලා. මොකද්ද හදිසි අනතුරු කියන එක? මොකද්ද සැබවීම අපි සෝදානම් වෙන්න ඕන අනතුරු මොකද්ද කියන එක බුදුහාම දේශනා කළා. ඒ මොකද්ද? ඒ තමයි මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්න තියෙන අවස්ථාව. මෙන්න මේක තමයි අපිට තියෙන සැබෑම අර්ජන්ට් එක. මෙතනින් තමයි අපි බේරෙන්නට ඕන. අපි ලෙඩවීමවත් මරණයටපත් වීමවත් මේ ලොකම ගැටලුව. අපිට තියෙන මේ සම්පත් ටික අත්හරිනකොටම අවසාන වශයෙන් අපි net එක පියා ගන්නකොටම අපි දුගතියට වැටුනොත් අන්නේ අනතුරු පින්නතනි අර්ජන්ට් කියාවලින් නවත්තන්න බෑ අපිට. එතැමෙට බුදුරජාණන් වහන්සේලා සිය ගානක් පහල වුණත් අපට ගොඩ ගන්න අපව ගොඩ ගන්න බැරි වෙනවා. අන්නේ නිසා බුදුහාමුදුරු දේශනා කළා මේ මරණයට පත් වෙන අය බොහෝ විට දුගතිගාමි වෙන හේතුව මොකද්ද කියලා. අපි බොහෝ විට හිතන්නේ ප්‍රාණඝාතය කළා, සොරකම් කළා, මේ වගේ වැරදි වැඩ කළාය දුගතිගාමි වෙන්නේ කියලා. ඒවත් හේතු වෙනවා. නමුත් මරණයට පත් වෙන අයගෙන් බොහෝ දෙනෙක් මරණයට පත් වෙන්නේ මේ හැම කරුණකටම වඩා දැඩි ලෝභය නිසා. ග්‍රීඩ් එක නිසා තමන්ට අන්තිම මොහොතේ තමන්ගේ සන්තකවදේවල් අත්හැර ගන්න බෑ. සමහර අය කෑ ගහන වැළපෙනෝ බඩු මුට්ටු බදාගෙන ඉන්නෝ සල්ලි ටික අල්ලගෙන ඉන්නෝ අන්තිම මොහොතේ යතුරු කැරලි ටික අල්ලගෙන ඉන්නෝ අත්හැර ගන්න බෑ. මෙන්න මේකෙන් තමයි බොහෝ දෙනෙක් දුගති ගාමි වෙන්නේ දැඩි ලෝභය නිසා. මරණයට පත් වෙන මිනිස්සුන්ගෙන් බොහෝ දෙනෙක් යන්නේ ප්‍රේත ලෝකෙට. මේ දැඩි ආශාව නිසා මිය ගිහිල්ලා දරුවන්ට තියෙන ආශාව, දේපළවලට තියෙන ආසාව, ධනයට තියෙන ආසාව, අන්තිම මොහොතේ හිත හදාගන්නේ බැරි වීම නිසා මොකද වෙන්නේ? මිය ගිහිල්ලා ප්‍රේත ලෝකෙට යනවා. ඉපදෙන්නේ කොහෙද? ඇතැම් විට තමන්ගේම ගෙදර, තමන්ගේම ඉඩමේ, තමන්ගේම ඥාති මිත්‍ර ආදීන්ට බැලම හිලාගෙන තමයි ඉපදෙන්නේ. මෙන්න මෙතනින් වළකින්න තියෙන ප්‍රධානතම දේ තමයි ටිකෙන් ටික පරිත්‍යාගශීලීත්වය පුරුදු කරන්න ඕන. අත්‍යවශ්‍යම පුරුදු කරන්නට ඕන. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන් කැමති ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙලා යන සිද්ධ වෙන බව නිතර නිතර මෙනෙහි කරන්න කියලා. දවසට අඩුම ගානේ විනාඩියක් අත් ඇස් දෙක පියාගෙන හිතන්න. අනේ මං සන්තකව දේවල් අත්හරිනව නේද? මේ ගෙදරින් මම ගෙදර මාව අත්හරිනව නේද? මේ දරුවෝ ටික අත්හරිනව නේද? මේ ශරීරය තමන්ට අත්හරිනව නේද කියන එක මෙනෙහි කරන්න. මෙන්න මෙතනින් තමයි අර සාමාන්‍යයෙන් අපි දන් දීමෙන් පුරුදු වෙන දේ මෙතෙන්ට වෙනකොට ඡාග ගුණේ බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් අපි දානෙට කියන්නේ ජෙනරොසිටි කියලා. නැත්තම් ෂෙයරින් සම්තින් විත් අදර්ස් කියලා. නමුත් බුදුදහමෙන් මේට වඩා ගැඹුරු අර්ථයක් කියනවා. ඒකට කියන්නේ ලෙටින් ගෝ කියලා. ඡාග ගුණේ කියලා. මේ ඡාග ගුණේ දිනු කරන්න බඩමුට අත්හරින්න ඕනේ නැහැ. බුදුරජාන් වහන්සේගේ කාලේ හිටිය සුප්‍රබුද්ධ කියලා කුෂ්ඨ රෝගියෙක්. මේ කුෂ්ඨ රෝගිය ධර්ම ශ්‍රවණය කළ ශ්‍රද්ධාවට පත් වුණා. පත් වුණු ගමම්ම මේක නසෝවාන වුණා. සෝවාන් වෙලා ඊටාම සල්ප මොහොතකින් මරණයට පත් වුණා. මේ මරණයට පත් වෙච්ච මේ කෙනා ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරන මොහු ඡාග ගුණේ දිනු කළා කියලා. ඔහු බුදුරජාණන් වහන්සේ හිටිය වේළුණාරාමයට ආවේ කැම ටිකක් හොයාගෙන. මිනිසු රැස්වල හිටිය විහාරස්ථානට ඔහු ආවේ කැම බෙදෙන ස්ථානයක් කියලා හිතලා. නමුත් ඔහුට අන්තිමට කැම නෙවෙයි ලැබුණේ, ධර්මය ලැබුණේ. අන්නේ ධර්මයේ ලැබෙච්ච මේ පුද්ගලයා ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ කරුණු පහම දිනු කරගත්තා. මේ කරුණු පහේම සමාදන් වුණා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට අනිත්‍යයට ප්‍රශ්නයක් කොහොමද මේ ඡාග ගුණේ දිනු කළේ කියලා. ඔහු කිසිම දෙයක් දන් දුන්නේ නැහැ. ඔහු මේ මොනවාරි කැම ටිකක් හොයාගෙන ආපු කෙනෙක්. නමුත් ඔහු මේ සුළු කාලය තුල ඡාගයේ ගුණේ දිනු කරා කියලා කියනවා. එහෙනම් මොකද්ද උනේ? ඔහු බඩමුට්ටු නෙමෙයි අත්හැරියේ. ඔහු තමන්ගේ හිතේ තියෙන ලෝභකමයි අත්හැරියේ. දැඩි ලෝභය අත්හැරියේ. ඒ දැඩි ලෝභය අත්හරින එක හිඟන මිනිස්සුෙකුට කරන්නත් පුළුවන්. ඒ දානෙ උඩ කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි. සුද්ධෝදන රජතුමා රහත් භාවයට පත් වුණේ කොහොමද? අර දේපළ සියල්ලක්ම තමන් සඳකව තියාගෙන ඉන්න අවස්ථාවේ. රජගමේ තියෙන වෙලාවේදී තමයි සුද්ධෝදන රජතුමා රහත් වුණේ. එතකොට රහත් භාවයට පත් උනේ බඩමුට්ටු අත්හැරලා නෙවෙයි. බඩමුට්ටු අත්හැරීමත් ත්‍යාග ගුණේ ලක්ෂණයක්. නමුත් බඩමුට්ටු අත්හැරියා සමහර අය දැඩි ලෝභෙන් ඉන්නේ. ඇයි සමහර අය දන් දෙන්නේ තවත් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ. එහෙම වුණොත් ඇත්තටම මේ දානේ නියම ප්‍රතිඵල වෙලා නැහැ. ත්‍යාග ගුණය කියන්නේ තමන්ගේ හිතින් මේ දේ අත්හැරීම. ටික ටික හරි ඇත්තම බඩමුට්ටු දන් දීමම නෙවෙයි. අපි පොඩ්ඩක් හරි කල්පනා කරලා බලන්න ඕන අපි මරණාසන්න මොහොතේ හරි අපි සන්තකව දේවල් අඩුම වශයෙන් දරුවන්ටවත් අත්හැරලා යන සෝදානම් මානසිකත්වයේ දින්නේ කියලා. හිත හදාගෙන තියන මගෙන් පස්සේ මං නිදහසේ මගේ දේපල ටික දරුවන්ට ඥාතින්ට අත්හැරලා යමා යන්නේ කියලා තමන්ගේ හිත කලින්ම සකස් කරගෙන ඉන්න. මෙන්න මේකයි චාගුණය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ චාගුණය අපි පුහුණු කළ යුත්තේ ඇයි? එකක් තමයි අපි මේ දුගතිගාමී වීමෙහි හදිසි අනුතුරෙන් බේරෙන්නේ. දුගතිගාමී වීම නැමැති හදිසි අනුතුර තමයි අපට තියෙන්නේ. ඈ කොරෝනා රෝගියවත් වෙනත් වෛරස් එකක්වත් කැන්සර්වත් නෙවෙයි ඇත්තටම. අපට තියෙන ලොකුම අනුතුර තමයි මේ දුගතිගාමී වෙන්න තියෙන අවස්ථාව. අන්නේ අවස්ථාවෙන් අපි බේරෙන නම් මේ දානෙ ටිකෙන් ටික අපි පුරුදු කරලා තියෙනට ඕන. නිතරම තමන් සන්තක දේවල් අත්හැරලා යන කෙනෙක් බව නිතර කලින් මෙනෙහි කරලා තියෙනට ඕන. ඒ විතරක් නෙවෙයි හැකිතාක දුරට අපේ ළඟින් ඇසුරු කරන අනිත් ඥාතීන්ට මේ උදව්ව කරන්න ඕන අපි. ඇත්තටම අපි අපේ ඥාතීන්ට ආදරේ නම් අපි මේ ජීවිතේ ආහාර පාන බෙහෙත් දෙන විතරක් නෙවෙයි. ඒ හැම මරණයෙන් පස්සේ සුගතිගාමීන උදව් කරන්නට ඕන. කොහොමද අපි ඒක කරන්නේ? ඒගේ ශ්‍රද්ධාව දිනු කරන්නට ඕන. සිල්වන්ත භාවය දිනු කරන්නට ඕන. ඒගේ ශ්‍රුතවත් භාවය ධර්මඥානෙ දිනු කරන්නට ඕන. පරිත්‍යාග සීලත්වයේ දිනු කරන්න ඕන. ප්‍රඥාව දිනු කරන්නට ඕන. මෙන්න මේක තමයි සැබවින්ම අපි ඥාතින කරන උදව්ව. අපිත් එක්ක එකට හිටිය ඥාතිවරයෙක් දුගතිගාමී වුණොත් අපට කොච්චර සංවේගයක්ද නේ? නමුත් අපි ළඟම හිටිය ඥාතිවරයෙක්ට අපි ධර්මයෙන් උදව් කළා, එයාගේ ශ්‍රද්ධාදී ගුණධම් දිනු කරන්න උදව් කළා, එයා සුගතිගාමී වුණොත් ඇත්තටම අපට පින් අනුමෝදන් කරන්නවත් අවශ්‍යතාවයක් නැහැ. එයා හොඳ තැනක ඉන්නවා කියන දැඩි විශ්වාසයක් අපිට තියෙනවා නම් මෙන්න මේ උදව් අපි කරන්නට ඕන. වර්තමානයේ බොහෝ දිනෙක ධහමට හුඟක් නැඹුරු වෙච්ච කාලයක්. අද බොහෝ දිනෙක තමන්ගේ ළඟම ඥාතීන් එකතු වෙලා ස්කයිප් එකෙන්, සූම් එකෙන් එකතු වෙලා බණ අහනවා. සිල් සමාදන් වෙනවා. එයායි භාවනා කරනවා. අපිට හොඳම තාක්ෂණය දැන් තියෙනවා. ඥාතීන් ඔක්කොම එක තැනකට එකතු වෙන්න ඕනේ. ඔබ කැමති ස්වාමීන් වහන්සේ කෙනෙක්, ඔබ කැමති තවත් දේශකයෙකුගේ බණක් ඔබට එකට ඥාතීන් එක්ක ඉඳගෙන එක වෙලාවෙ අහන්න පුළුවන්. එකට භාවනා කරන්න පුළුවන්. එකට සිල් ගන්න පුළුවන්. ඉතින් මේ කාලේ විශේෂයෙන්ම අපි වඩාත්ම දහමට නැඹුරු වෙලා ඉන්න ඕන කාලයක්. යකිතාහක් දුරට ශ්‍රද්ධාව දිනු කරගන්න. බුදුහාඳුරන් ගැන බුදුගුණ, ධර්මය ගැන, සංඝරත්නය ගැන නිතර නිතර ගුණසේ කළා භාවනා පිළිදෙට වඩන්න. මේ වගේ දානෙ පුරුදු කරන්න. නිවසින වැඩිහිටියන්ට, ඥාතීන්ට හොඳට මෛත්‍රියෙන් සලකන්න. යකිතාහක් දුරට මේ කාලේ පංචශීල ආරක්ෂා කරන්න. මේ විතරක් නෙවෙයි. යකිතාහක් දුරට මෛත්‍රී භාවනා වඩන කාලේ වැඩි කරගන්න. සීල සත්‍ය සුවපත්ත්ව කියන මේ මෙස් සිතවිල්ල වඩන අවස්ථාව දිනු කරගන්න. යතර සමත භාවනාවක් වඩන්න. මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනා ආදී බුදුගුණ, ආනාපාන සතිය ආදී භාවනාවක් දිනු කරගන්න. ඒ දිනු කරන කරන්න අපේ විසල්ලා තියෙන සිත සමාධිමත් වෙනවා. අපිට යතර පුළුවන් මේ ශරීරය ගැන සිහිපත් කරන්න. මේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප වලින් හැදලා තියෙන්නේ. දෙතිස් කුණ පොලින් හැදලා තියෙන්නේ. ඒ වගේම වඩාත්ම සියුම් විදිහට බැලුවොතින් හැම මොහොතකම වෙනස් වෙන රූප කලාප වලින් ඇටම්ස් වලින් තමයි මේක හැදලා තියෙන්නේ. අපිට නිතර නිතර මේක සිහි කරන්න පුළුවන්. හැබැයි මීටත් වඩා ඉහළටම ගිහිල්ලා තවත් සිහි කරන ඉහළම දැනුම බුදුදහමේ තියෙනවා. යම් කිසි කෙනෙක් ශරීරයේ රූප කලාප වශයෙන් බැලුවත්, දෙතිස් කුණපේ විදිහට බැලුවත්, ඇටම් එකක් විදිහට බැලුවත්, නැත්නම් රූප කලාප විදිහට බැලුවත් මේ ඔක්කොම බලන්නේ බාහිර ඇති රූපයක් තමයි බලන්නේ. බාහිර මේ මොහොතේ රූපයක් ඇතයි කියලා බැලුවොත් ඒක සමතේ දිනු කරන්න හේතුවක් වෙනවා. නමුත් තවදුරටත් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි මේ රූපය කියන එක අපේ ඇසට රූපය ලක් වෙනවා. කනට ශබ්දය, නාසයට ගඳ සුවඳ, දිවට රසය, ශරීරයට පහස කියලා මේ පංච ආයතන වලට රූප ශබ්ද ආදී අරමුණු පහ ගෝචර වෙනවා, කණ්ඩායම් වෙනවා. නමුත් ඒක හඳුනා ගන්නකොට හඳුනාගන්නේ මනසින්. මනසින් හඳුනා ගන්න අවස්ථාවේදී අර මුලින් තිබිච්ච රූපය ඇස ආදී මේ රූපයට අයිති රූපස්කන්ධයට අයිති ටික නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට පැහැදිලි කළ දෙන යථාර්ථය මෙන්න මේක. අපි යම්කිසි වෙලාවක රූපයන් දැස බලාගෙන ඉන්නවා නම් රූපයක් තේරුම් ගන්නවා නම් හඳුනා ගන්නවා නම් හඳුනාගන්නේ මොකද්ද අපි ඒ නිරුද්ධ වෙච්ච රූපයන්. එතකොට ලෝකයේ සියලුම ශාස්ත්‍ර වල ධර්ම දේශනා කරන්නේ උපාද නිරෝධයට. හටගත්තු දෙයක නිරෝධයටයි ධර්ම දේශනා කරන්නේ. බාහිර රූපයක් තියෙනවා, ඒක කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා. මේක තමයි විද්‍යාඥයෝ ඇතුළු ඔක්කොම අය ප්‍රකාශ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුත්පාද නිරෝධය. අනුත්පාද නිරෝධය කියන්නේ මොකද්ද? බාහිර රූපයක් නිර්මාණය නොවන විදියටම මනස පැත්තෙන් මේක බලන එක. මනස පැත්තෙන් බැලීම කියන්නේ මොකද්ද? අපි යමක් දෙස බලනකොට, ශබ්දයක් අහනකොට අපි තේරුම් ගන්න ඕනේ මේක මා තේරුම් ගන්න අවස්ථාවේ අර මුල් එක්ස්පීරියන්ස් එක, මුල් රූප ශබ්ද ආදී නිරුද්ධ වෙච්ච ලෝකෙකයි මා මේ මනසින් මේක දකින්නේ කියලා. එතකොට බාහිර රූපයක් නිර්මාණය වෙන්නේ. මේකට කියන්නේ ශුන්‍යතෝ ලෝකං අවෙක්ඛසෝ කියලා. ලෝකයේ ශූන්‍ය වශයෙන් දකිනවා කියන්නේ මේකයි. ශුන්‍යෝ ගාමෝ අවෙක්ඛසෝ කියලා කියනවා මේ ලෝකය හිස් ගමක් විදියට දකින්න කියලා. එම්ටි විලේජ් එකක් විදියට. මෙන්න මේකටයි කියන්නේ යත්ත පටවේච ආපෝච තේජෝ වායෝ නගාදති කියන්නේ මේක. යම්කිසි කෙනෙක්ගේ හිත පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප වල බැස නොගන්නවා නම් ඒ විතරක් නෙවෙයි යත්ත නාමං ච රූපං ච අසේසං උපරොජ්ජති. යම් කෙනෙකුගේ මානසික පැත්තත් විඥානීය පැත්තත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නම් මෙන්න මේක තමයි නිදහස් වීම, ලිබරේෂන් එක කියන්නේ, ලෙටින් ගෝ එක කියන්නේ, ඉමන්සිපේෂන් එක කියලා කියන්නේ. අපට ධර්ම අවබෝධය આવොත් එක විටම පේනවා මේ බාහිර පේන ලෝකيات රූපيات නිරුද්ධ වෙලා මේ මොහොතේ තියෙන්නේ. ඒ නිරුද්ධ වෙච්ච බව දකින මනසත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. පින්නොතනි මෙන්න මේක දකින්නයි මේක පෙන්වා දෙන්නයි ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගන්නයි ඔබ මේ පූජා කරන හැම දානයකම අවසාන ඉලක්කය වෙන්නේ. ඔබ දරුවෝ හදන්නේ, ඉගෙන කියා ගන්නෙ, රැකිරක්ෂා කරන්නේ, ධනෙ උපයන්නේ, හැමදේම කරන්නේ මෙන්න මේ අවසාන ඉලක්කයට, ගෝල් එකට එන්න. දාන සම්බත සාධකම් කියන්නේ අපි මේ විදිහට දානය පූජා කළා, මියගේ ඥාතින්ට පින් අනුමෝදන් කළා, අපට සුවපත් කරන්න පුළුවන්. ඒක දානයේ ප්‍රයෝජනයක්. ඒ වගේම දානය පූජා කරනකොට ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ කරුණු හතර අපට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ දානය අපි නිවැරදි විදිහටම දුන්නා නම්, සත්භාවයෙන්, අවංකව, ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් අපි දානය දුන්නා නම් අපට ඒ දානය හරහා ලැබෙන දේ මොකද්ද? කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙනවා. ඒ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේගේ මැසේජ් එක අපට ලැබෙනවා. දහම් පණිවිඩය ලැබෙනවා. අන්නේ ධර්ම පණිවිඩයෙන් අපට මේ සංසාර දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන දිේ මාර්ගය විවර වෙන්නේ මේ දානයේ උපකාරය වශයෙන්. ඒ නිසා ඔබ ඊටාම දැහැමිව ශ්‍රද්ධාවෙන් ඔබ උදානෙන් ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරලා දානය පූජා කළා, මියගේ ඥාතින්ට පුණ්‍යානුමෝදනා කරන වගේම ඒ දාණයෙන් ශ්‍රද්ධාවට පත් වෙලා සීලය දිනු කරගෙන සමාධිය දිනු කරගෙන මෙන්න මේ ප්‍රඥාව දිනු කරගන්න පුළුවන් නම් අපේ ජීවිතෙන් ලබන නියම ඵලයේ ප්‍රයෝජනේ වන්නේ මේක. ඇත්තටම අපි මෙවැනි කාලයක මේ වගේ රටක ඉන්නේ, මේ වගේ හොඳ අධ්‍යාපනයක් ලැබලා තියෙන්නේ, මේ හොඳ පරිසරය ඔක්කොම ලැබලා තියෙන ඇයි අපි මේ ඔක්කොම ලැබලා තියෙන ධර්මය ප්‍රැක්ටිස් කරන්නේ? ධර්මයේ අහන්නටත් ධර්මයේ ප්‍රැක්ටිස් කරන්නටත් තමයි අපි සසර කලාව උපින් කමලානිසංශ විදියට ප්‍රාර්ථනාවල ප්‍රතිඵල විදියට මේ සියල්ලක්ම අපි ලබාගෙන තියෙන්නේ. අන්න ඒ නිසා අපේ ජීවිතයේ ඉහළම ඉලක්කය වෙන්නට ඕන මෙන්න මේ ධර්මයේ පුහුණු කරලා අර අනුත්පාද නිරෝධයට, අනිත්‍ය දුක් අනාත්ම බලන්නට, මේ ලෝකයේ ශූන්‍ය ගමක් විදියට, ශූන්‍යතාව විදියට බලන්නට මෙන්න මේ සත්‍ය එලි කරගන්නයි මේක තමයි අපේ ඉහළම ආධ්‍යාත්මික ඉලක්කය බවට පත් වෙන්නට ඕන. අපේ දරුවෙකුට ඉගැන්වීමවත්, අපේ රූපේ ලස්සනට තියා ගැනීමවත් රැකියාව කිරීමවත් නෙවෙයි අපි අවසාන ඉලක්කය එන්නට ඕන. ඇයි ඒකට හේතුව? අපි අපේ දරුවා අවසාන ඉලක්කය බවට පත් කරගත්තොත් මොකද වෙන්නේ? දරුවා වෙන කෙනෙකුට බාර දෙන දවසේදී අපට දුක් වෙන වෙනවා. ඇයි තමන්ගේ ළඟ ඉන්න දරුවා හැමදාම තමන්ගේ ළඟ නැහැ කවදා හරි කෙනෙකුට බාර දෙන්න වෙනවා. නිකන් බාර නොගත්තොත් සල්ලි ටිකක් එක්ක හරි දෙන්න වෙනවා. ගේට් එක හරි දෙන්න වෙනවා. දායාදයක් එක්ක හරි. අපිට කවදාවත් දරුවා අපේ ළඟ තියාගන්න බෑ. අපේ රැකියාව හැමදාම තියෙන්නේ විස්රාම යනවා. අපේ ශරීරය ටිකෙන් ටික මහලු වෙනවා. අපි හැමදාම ජීවත් වෙන්නේ. අපි ඉන්න ගෙදරින්ම කවදා හරි දවසක අපට අවසන් ගමන සිද්ධ වෙනවා. ඒ නිසා අපේ දරුවවත්, අපේ ගෙදරවත්, අපේ ඥාතින්වත්, රැකියාවවත්, අපි ලබපු උපාධි සහතිකයවත්, වැඩිදියක් තමයි අපේ ශරීරයවත් අපට ෆයිනල් ගෝල් එක විදිහට තියාගන්න බෑ. ෆයිනල් ගෝල් එක විදිහට තමා තියාගෙන හිටියොත් මොකද වෙන්නේ? අවසාන මොහොතේ අඬන්න සිද්ධ වෙනවමයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අපට අඬන්න නෙවෙයි. අඬන මිනිස්සුත් අඬන අයගෙත් ඒ දුක් කඳුළු නිවන්නටයි සනසවන්නටයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වුණේ. ඉතින් ඒ උතුම් සද්ධර්මයක් ලැබු මේ අවස්ථාව අපි හුඟක් වාසනාවන්තයි. අපේ දරුවන්ට අපි සලකන ගමන්, අපේ රැකිරක්ෂාදිය යුතුකම් පින්කම් ආදිය කරන ගමන් අපේ ඉහළම ජීවිත ඉලක්කය ස්පිරිචුවල් ගෝල් එක වටපත් වෙනට ඕනේ. මෙන්න මේ සතිපට්ඨාන තුළ වාසය කරමින් මේ අනිත්‍ය දුකනාත්ම ප්‍රත්‍යක්ෂ කරගන්නට. ඉතින් ඒ සඳහා ඔබ අද ඔබේ දෑතින් දීපු මේ දානයත් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්ම වලින් ජනිත කරගත්තා වූ මේ උත්තම පුණ්‍ය ඵලය මේ දින හතකට කලින් මිය ගිය ආදරණීය සොහොයිරිය සෝමාවතුගල මාතාව, ඒ ගුරු මාතාව මේ පින් අනුමෝදන් වේවා. මේ පින සුවපත් විය හැකි ඔබ හැම දිනාගේම නමින් මිය ගිය කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තු වෙමින් සිටිනම් ඒ සියලු ඥාති හොද මේ පින සුවපත් වෙත්වා. මේ උතුම් පුණ්‍ය කර්මය ආනිසංස දැක සුවපත් විය හැකි යම් තාක් සත්‍යම් අවීචයේ පටන් බවාග්‍රේ දක්වා යම් තාක් තැනක සිටිනම් ඒ සියලු සත්‍යෝද මේ පින දැක සුවපත් වෙත්වා. අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පැන් වාදනය අරගෙන පැන් වඩමින් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතා වාරිවා පුරා පරිපූරෙන්ති ඒවමේව ිතෝ දින්නම් පේතානම් උපකප්පති. ඔන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති. ඒවමේව ිතෝ තේදානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව පින තුන් සිදු කරන සියලු දහම කටයුතු සඵල කර ගන්නටත්, දරුවන්ගේ අධ්‍යාපන ආදී කටයුතු සාර්ථක කර ගන්නටත් පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සින්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පද සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි, විජේ වතුකල මහත්මා, නොනා මහත්මිය, ඒ වගේම පරක්‍රම මහත්මා, ඔබ හැම දෙනෙක්ම සහභාගී වෙලා ඔබේම දෑතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සිදු කරන්න බලාපොරොත්තු වුණු සංඝ සතු දානමය පින්කම පින්නතුන් බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා හිතේ සතුට ප්‍රසාදය දිනු කරගන්න රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. ජීවත් වන කාලයේහි වඩා වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමේනාතේ සමිජ්ජතු.